පක්ෂනායක මට කිව්වා එන පාර්ලිමේන්තු සතිය තුළ මේක සාකච්ඡා කරනවා නම් විවාද කරනවා නම් හොඳයි කියලා කල්තැබීමේ යෝජනාවක් උඩ. ඒ නිසා ජනාධිපතිතුමාගේ කාර්යාලය පරණගම කොමිෂන් වාර්තාව, උදලගම කොමිෂන් වාර්තාව ලැබලා දෙනවා. ඒත් මේවා තාම සිංහලයි දෙමළට පරිවර්තනය කළා නැහැ. ඊළඟ සතියේ පාර්ලිමේන්තු සතිය අපි මේක විවාද කරනවා නම් අපිට දෙන්න පුළුවන් ඉංග්‍රීසි වාර්තා තුන පමණයි. දැන් මම කතානායකතුමා එක්කත් සාකච්ඡා කරේ. ඒ වුමනා පිටපත් අපි සකස් කළා. එන අඟහරුවාදා බාර දුන්නාම බ්‍රහස්පතින්දා සිකුරාදා මේක කරන්න පුළුවන්.